මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කිව්වේ කැලෑනීතිය රජ කරනවා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කැලෑනීතිය රජ කෙරුවේ නැහැ. මේ රටේ නියම නීතිය ක්‍රියාත්මක කරුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ රෑනම් වෙනකම් උස්සාවිය අරලා තියලා තමන්ගේ විරුද්ධවාදී දේශපාලන නායකයෙක් සිරගෙදරට ඇරියේ නැහැ. හැබැයි අද වෙද්දී අපි දකිනවා සම්පූර්ණම කැලෑනීතිය රජ කරන අවනීතිය රජ වෙලා තියෙන වේ. ඒ නිසා අපේ කනගාටුව ප්‍රකාශ කරනවා මගේ අවුරුදු 25ක දේශපාලන ජීවිතේ යහපාන්නේ විසින් රිමාන්ඩ් බාරට පත් කළා. රිමාන්ඩ් එකේ ඉගෙන ගත්ත යුතු පාඩම් මට කියලා දුන්නා. මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම අධිකරණයේ මම හිතනවා මම ඕනම පරීක්ෂණයකට අපි මුහුණ දෙන්න සූදානම්. නොකරපු වරදකට මගේ නම්වත් නැති එකට මාව රිමාන්ඩ් බාරට පත් කෙරුවා කියන මම කනගාටු වෙන්නේ නැහැ. හැබැයි මම කනගාටු වෙන්නේ අද රටපත් වෙලා තියෙන සත්‍යය.